කුමාරයාගේ වාර්තාව මං හිතන්නේ කුමාරයාගේ වාර්තාව ගැන කියනකොට එතුමා ලංකාවේ ව්‍යවස්ථාව කිව්වලත් නෑ මං හිතන්නේ. ඒක මං කියනවා ඉතා පැහැදිලිව මං කිව්වා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි මේ පිළිබඳව ඉතාම පැහැදිලි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. කරනු ලබන ඕනෑම පරීක්ෂණයක් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ තුල ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ කළ යුතු පරීක්ෂණ මිසක් එයින් පරිබාහිරව යන පරීක්ෂණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපි එහෙම කරොත් අපි ඒට අවශ්‍ය විරෝධත්වය අපි පළ කිරීමට හැම විටම සූදානම්.